භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අරහතු දෙදහස් පහළොව වසරේ හතරවෙනි මාසේ පස්වෙනිදා භාවනා වැඩසටහන. වචන සියල්ල මායාවක්. වචන සියල්ල මායාවක්. ඒක ඔබට පැහැදිලිද ප්‍රත්‍යක්ෂද? අපිට වෙනත් භාෂාවකින් අපි දන්නේ නැති භාෂාවකින් අපිට කතා කළාම අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අපි මේ වචනේ පිළිබඳව සංකල්ප මවාගෙන නැහැ. කවුරු හරි කෙනෙක් අපිට භාෂාව උගන්වනවා. ඒ දික්කුමක්ද කරන්නේ ගුරුවරයා? ඒ වචනය පිළිබඳව ආකල්පය අපි තුල මවනවා. ඒ මැවීමේ සංඥාව මත ඒ වචනය අපි හඳුන් ගන්නවා. මායාව හේවත් මවා ගන්නා ස්වභාවය. නිර්මාණය වී පේනා ස්වභාවය. මිනුගවත් මායාව. ජලයේසේ පේන ස්වභාවය. එයි සත්‍යයක් නේ පේන ස්වභාවය. අපි සියලුම වචනවලට ලබා දීලා තියෙනේ මායාවක්. ඉතින් මේ සියලුම ග්‍රන්ථවල අන්තර්ගත වචන මායාව. මොන භාෂාවකින් කතා කළත් ඒ භාෂාව තුළ ඒ වචනවල තියෙන මායාව. අපි සත්‍යයට පිවිසෙනවා කියලා කියන්නේ ඒ හඳුනා ගැනීම. ඒ වචනයට ලබා දෙන මායාකාරී ස්වභාවයට අනුකූලව ඒ කෙනාට ඍදුම් වේදනා සංවේග සන්තාප සැප දුක පහළවන්නේ. වචන මායාව කියලා 100%ක් හඳුනගත්තාම ඒ වචන නිසා ඇතිවන වේග කම්පන නැති කර ගන්න පුළුවන්. මේ ලෝකයේ මිනිසුන් වෙත ලබා දෙනවා උපදේශ, ඒ වගේම අන ඉගැන්වීම් ඕ ලබා දෙනවා. ඒවා ලබා දුන්නාට පලක් නෑ. මිනිස් සිතේ ගලා යෑම ගඟක් ගලාගෙන යනවා වගේ. ඒ මමත්වයට උගන්වන ඉගැන්වීම ලබා දෙන අනසක පවතින්නේ නැහැ. ඒ මමත්වයේ ගලා යෑමත් සමගම වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි. දියේ ඇඳ ඉරිහා සමානයි. ඒ නිසා තමයි මමත්වයේ මතින් මමත්වයේ තුල ඉන්න මිනිස්යාව ලෝකේ පූර්ණත්වයට පත් කරන්න බැරි. සකසන්න බැරි. ඔබගේ උත්සාහය ව්‍යායාමය විය යුත්තේ මමත්වයෙන් නිදහස් වීමටයි. ඇයි මමත්වයෙන් නිදහස් වෙන්නේ? මමත්වය අහිතකර ධර්මයක්. මම කියලා ඇතිවන සංකල්පය මතින් තමයි සියලු ප්‍රශ්න ගැටලු උපදින්නේ. මමත්වය තුළින් උපදින ස්වභාවයට අනුවයි සසර සැකසෙන්නේ. මමත්වය දුරලීමෙන් සියලු සාංසාරික විසඳුම, ලෝකීය විසඳුම, ලෝකෝත්තර විසඳුම උදා කර ගන්නට පුළුවන්. මමත්වය දුරලන්නට ක්‍රමවේදයක් නැත. ක්‍රමවේදයක් නැත. ක්‍රමවේදයකින් තොරවයි මමත්වය දුරලන්නේ. මමත්වය දුරලීම සඳහා ක්‍රියා කළ යුතු දෙයක් හෝ නොකළ යුතු දෙයක් නැත. කිරීමෙන් හා නොකිරීමෙන් නතරවයි මමත්වය දුරලන්නේ. මමත්වය දුරලීම සඳහා අත්හළ යුතු දෙයක් නැත. ලං කරගත යුතු දෙයක් නැත. අතහැරීමෙන්ද ලං කර ගැනීමෙන්ද තොරවයි මමත්වය දුරලන්නේ. මමත්වය කියා දෙයක් නැත. මම කියා කෙනෙක් නැත. ඔබේ සිතිවිලි වල වේගය, චේතනාවේ වේගය මත ඇතිවන රස්ණයට, ඇතිවන චිත්ත ධාරාවට, ඇතිවන සංවේදීතාවයට ඔබ මම යයි කියා ආමන්ත්‍රණය කරන්නේ. ඔබේ චේතනාත්මක වේගය, චේතනාවේ තියෙන අවිද්‍යාව, චේතනාව පිළිබඳව තියෙන අවබෝධය, අවිද්‍යාව දුරලා අවබෝධය වැඩි කරගත්තාම ඒ මමත්වය දුරවලා යනවා. දෑතක් වේගෙන් එකතු කරන විට අප්පුඩියක් ගහනවා අය හඬක් නැගෙනවා. ඒ හඬ හා සමානයි මමත්වය. අරමුණු වල වේගයෙන් ගැටෙන තැන හට ගන්නා වේගය තුල ඇති කරන ශක්තියයි මමත්වය. කිසිදු පදනමකට ආයුතු නැත. කිසිදු පදනමකට ආයුතු නැත. නොයා යුතුද නැත. වචනේ ද්වාකාරය බිඳ දමා. වචනේ ද්වාකාරය බිඳ දමා. කිසිවක් ඔබ නොකරන්න. ඔහි බලාගෙන සිටින්මින් මෙන්ද වලකින්න. කිසිවක් නොකිරීමෙන්ද වලකින්න. කිසිවක් කිරීමෙන්ද වලකින්න. කිසිවක් නොකර සිටීමෙන්ද වලකින්න. කිසිවක් කිරීමෙන්ද වලකින්න. අපට තිබෙන්නේ ඥාන දර්ශනයක් උදා කර ගැනීමයි. ක්‍රියාවක් කිරීම නොවේ. ඥාන දර්ශනයක් උදා කරගන්න ධර්මයට අනුව. ඔබේ මනස ක්‍රියා මනසක්. ක්‍රියා මනස වෙනස් කරලා තව ක්‍රියාවකට යොමු කිරීම නොමේ ධර්මයේ අපේක්ෂාව. ක්‍රියාව සංසිඳු වීම, ක්‍රියාවෙන් තොර කිරීම, ක්‍රියාව නතර කිරීම. ඔබ නිතරම සිටින්නේ ධර්මයට අනුකූලවද බැලිය යුතුයි. ඒ ආකාරයෙන් ඔය සකස ගන්න. එහෙම නැතිව තමන් ගත්ත පදනමේ දිගටම සිටීමෙන් ඇති ඵලක් නැහැ. නිවැරදි ඥාන දර්ශනය පහළ වන විටයි මනස සංසිඳෙන්නේ. ක්‍රියාව වෙනස් කළ යුතුනේ. නතර කිරීම කියන ක්‍රියාවටද පැමිණිය යුතුනේ. සියලු ක්‍රියාවන්ගෙන් ඇත්වීමයි, ක්‍රියාව නිරෝධ කිරීමයි. කම්ම නිරෝධාය සංවත්තති, කර්මයන් නිරෝධ කිරීමයි නිවීමේ මඟ. සැනසීමේ මඟ කර්ම නිරෝධ කිරීම, මනෝ කර්ම නිරෝධ කිරීම, වචී කර්ම නිරෝධ කිරීම, කාය කර්ම නිරෝධ කිරීම. පුළුල් ධර්ම කරුණු බුද්ධි කරගන්න ඕනේ. සරල විදියට ධර්මයේ නොගත යුතුයි. තා පුළුල්ව ධර්මයේ පිළිබඳව සිටිය යුතුයි. සරල විදියට සිතන හැම මොහොතකම දෘෂ්ටිගත වීමට ඉඩ තියෙනවා. පුළුල්ව ධර්මය ලබන විට දෘෂ්ටි නොමැතිව ඔබ තුළ ධර්මය ප්‍රකට වෙනවා. සැහැල්ලුව පමණක් ඉතුරු වෙද්දී සියල්ල අත්හරින්න. සතුට පමණක් සිත තුළ ඉතුරු වෙද්දී අන් සියල්ල අතහැර දමන්න. නිදහස පමණක් ඔබ තුළ ඉතුරු වෙද්දී අන් සියල්ල අතහැර දමන්න. මෘදු භව පමණක් ඔබ තුළ ඉතුරු වෙද්දී අන් සියල්ල අතහැර දමන්න. විශිෂ්ට ඥාන දර්ශනය පමණ ඉතුරු වෙද්දී අන් සියල්ල අතහැර දමන්න. සිතෙහි දැඩි බව අතහැර දමන්න. සිතෙහි දැඩි බව කුමක් හෝ වේවා දැඩිව ගන්නා ස්වභාවය ඇතහැර තමන්න ප්‍රඥාවෙන් නොවනේ. කිසිවක් වේදනාකාරී ලෙස අල්ලා නොගන්න. සැහැල්ලුව පමණක්, සතුට පමණක්, නිරෝධය පමණක්, නිදහස පමණක් ඔබ තුළ රැඳෙන්නට ඉඩ හරින්න. බර ඇති සියල්ල අත්හරින්න. බර නොමැති නිදහස, සැහැල්ලුව, සතුට, මෘදු බව ඔබ තුළ රඳවා ගන්න. මම නොවී සිටින්න. ඔබේ සිත තුළ මම නොවී සිටින්න. මම නොවුනහම මම විසින් කරන මානසික ස්වභාවය මෙහෙවන මානසික ස්වභාවයන් නොමැති අවස්ථාවයි මම නොවී සිටීම. මම විසින් කළ කී දෑ කිසිවක් ඒ අවස්ථාවේ සිදුවන්නේ නැත. ඒ අවස්ථාවට අපි කියනවා මම නොවී සිටීම. ස්වභාවයට එන්නට ඉඩ හරින්න. ස්වභාවයට යන්නට ඉඩ හරින්න. තමන් ස්වභාවයක් බවට පත්වන්න. මම නොවන්න ස්වභාවයක් බවට පත්වන්න. සැහැල්ලුව ආයාසයෙන් ලබාගත නොහැකි. සැහැල්ලුව ලබාගත යුත්තේ සැහැල්ලුවෙන්. සැහැල්ලුව ආයාසයෙන් ලබාගත නොහැකි. සැහැල්ලුව ලබාගත යුත්තේ සැහැල්ලුවෙන්. සැහැල්ලු කරන්නට ඔබට පුළුවන් කමක් නැහැ. ඔබ හෙවත් මම තමයි අධ්‍යාත්මයේ තුල ඇති ලොකුම බර. මමත්වයෙන් දුරු වීමෙන් පමණයි සැහැල්ලුව ළඟා කරගත හැකි. පැයක පමණ කාලයක් භාවනාව යෙදුණා. මනසත් සමග කාලය ගත කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. තමගේ මනසත් සමග ඒ කාලය ගත කරන කාලය තුල තමන්ගේ සිත පිළිබඳ තමන්ට කියා නොදුන් දේවල් පවා, ස්වභාවයන් පවා තමන්ටම වැටහෙන්න, ප්‍රත්‍යක්ෂ වෙන්න හේතුවක් වෙනවා. තමන්ගේ මනසේ තියෙන ස්වභාවය, අපූර්වත්වය, දුක්ඛේ ඥානය, දුක්ඛ සමුදය ඥානය, දුක්ඛ නිරෝධේ ඥානය, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානයත් මේ සියල්ලම සිත තුළින් දැක ගන්න පුළුවන්. අපිට දැනට තියෙන ඥානෙ බලන්න ලෝකෝත්තර ඥානයක්ද ලෝකීය ඥානයක්ද. ලෝකීය ඥානයේ ස්වභාවය තමයි ලෝකයට අනුව අහපු දැකපු කියපු ආකාරයට ලෝකෙ දිහා දකිනවා. ඒගොල්ලොන්ට යම් ආගමක ඉගැන්වීමක් උගන්වන්න ඒ විදිහට ලෝකෙ දකිනවා. යම් ජාති ඉගැන්වීමක්ද කරන්නේ ඒ විදිහට ලෝකෙ දකිනවා. යම් සංස්කෘතික ඉගැන්වීමක්ද කරන්නේ ඒ විදිහට ලෝකෙ දකිනවා. ඒ ඉගැන්වීම හරි ප්‍රබලයි. මිනිස්යාගේ ඇඟ තුලින් ඒක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. හරි ප්‍රබලයි. නිසා ලෝකීය දැක්ම තුලින් ලෝකෝත්තර හෙවත් ලෝකය ඉක්ම වූ දැක්මට අපි පත්වෙන්න ඕන. ඇයි එසේ පත්වන්නේ? නිවන් දකින්න, නිවන් සුව ලබන්න, නිවන් සුව විඳින්න, නිවීමෙන් ජීවත් වන්න. තමන් ළඟ තියෙන චරිතය තමන් අඳුනගන්න. කිසිදු චරිතයකට පත් නොවන්න, කිසිදු චරිතයක් නොගන්න. සියලු චරිත ආරූඪ කරගත් ඒවා, සියලු සංකල්ප ආරූඪ කරගත් දේවල්, සියලු දෘෂ්ටි ආරූඪ කරගත් දේවල්. ආරූඪ කරගන්නවා කියන්නේ පිටින් දෙයක් එකතු කරගන්නවා. පිටින් දේවල් එකතු කරගත්ත හැම දෙයක්ම අත්හැරියාම අපි ස්වභාවික වෙනවා. ස්වභාවිකත්වය කියන්නේ ආරෝඪයක් නෙමෙයි. ධර්ම අවබෝධයේ පුජ්‍යල අවශ්‍යතාවයට දකින්න බෑ. පුජ්‍යලයා දුරු වීමෙන් ධර්මය දකින්නවා ඇරෙන්න. අධර්මය කියන්නේ පුජ්‍යලත්වය. අධර්මය කියන්නේ පුජ්‍යලත්වය. හොඳින් විමසා බලන්න ඔබ පුජ්‍යලත්වයේ තුලම ඊමේ අත ඇවිදිමින් නේද ඉන්නේ? පුජ්‍යලත්වය මතම නේද ඔබ ඇවිදින්නේ ඔබේ මනස තුල? එයින් බැහැරව සිටින්න. පුජ්‍යලත්වයෙන් බැහැරවීමමයි ලෝකෝත්තරත්වය. කලයුත්තේ කුමක්දයි විමසන තැනට ඔබ නොපැමිණෙන්න. කිරීම අත්හැරීමයි නිවන් මඟ. අක්‍රියාවාදී හෝ ක්‍රියාවාදී නොවේ. මේ දෙකම අප ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, අනුමත කරන්නෙත් නෑ. ක්‍රියාවාදියට හසු වෙන්නෙත් නෑ, අක්‍රියාවාදියට හසු වෙන්නෙත් නෑ. කුමකටවත් හසු නොවි ගමන් කිරීමයි. ඒකට කියන විමුක්ති ඥාන දර්ශන, නිදහස් ඥාන දර්ශනය වෙන්නේ විතරයි. කුමකටවත් හසු නොවි ගමන් කිරීම. කොතරම් දේශනා මගින් ධර්මය කතා කරත් ධර්මය පවතින්නේ දේශනාවෙන් එහා. කොතරම් ධර්මය පිළිබඳව අපි පොත් ලිව්වත් ධර්මය පවතින්නේ පොතින් එහා. කොතරම් අපි ධර්ම අවබෝධයේ පිණිස භාවනා කළා, ධර්මයේ පවතින භාවනාවෙන් එහා. ඒ තේරුම් අරගෙන තමයි දේශනාව අසන්න ඕන. ඒ තේරුම් අරගෙන තමයි පොතපත කියවන්න ඕන. ඒ තේරුම් අරගෙන තමයි අපි භාවනාවේ යෙදෙන්න ඕන. පැහැදිලිනේ? හිතන්න එපා භාවනා තුල ධර්මයේ තියෙනවා කියලා. හිතන්න එපා පොතක් තුල ධර්මයේ තියෙනවා කියලා. හිතන්න එපා දේශනාව තුල ධර්මයේ තියෙනවා කියලා. ඔබ ඊටාම බැරෑරුම් කාර්යවේගයකට තමයි උර දීලා ඉන්නේ. විවිසිලා ඉන්නේ. මේ ආත්මේ බෑම බෑ තමයි. මේක මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ තමයි පුළුවන් කියලා කල් දාපු එකක්. ලෝ විශිෂ්ටයන් පමණක් තේරුම් ගන්න කාරණයක්. ලෝ මනසකට ඉහළටපත් වෙන්න තියනවා නම් ඉහළම තත්වයටපත් වීම. හරියට මහ පොළොවේ උසම කන්දට ගොඩ වෙනවා වගේ මේ මනුෂ්‍යත්වයේ සත්ව ප්‍රජාවේ ඉහළම මානසිකත්වය. මනුෂ්‍යත්වයේද අභිභව උත්තරීතර මිනිස්සේ කැඩයට ලෝකයේ දෙස බැලීම. ලෝකය ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙකුටත් ලෝකයේ දෙස බලන්න පුළුවන්. ලෝකයේ අත්හල කෙනෙකුටත් ලෝකයේ දෙස බලන්න පුළුවන්. ලෝකයේ අත්හල කෙනෙක් ලෝකයේ දෙස බලන්නේ පෙර මතකයෙන් නොවේ. දැන් ඔබ ලෝකයේ තුල ඉන්න කෙනෙක් නම් ඔබ යමක් දෙස බලන්නේ පෙර මතකයෙන්. ලෝකයේ අත්හල කෙනෙක් ලෝකයේ දෙස බලන්නේ පෙර මතකයෙන් නොවේ. කාලයේ වශයෙන් ගත්තොත් අතීත කාලයේ මතකයෙන් නොවේ, අනාගත කාලයේ මතකයෙන් නොවේ, වර්තමාන කාලයේ මතකයෙන් නොවේ බලන්නේ, මතකයෙන් නොවේ බලන්නේ. මතකය කියන්නේ ග්‍රහණය කිරීම. නිදහස් දර්ශනය. ඒකට කියන්නේ තථාගත දර්ශනය. ඒකම මතක තබා ගන්න ඕන කාරණේ තමයි ධර්මයේ පවතින දේශනාවෙන් එහා. දේශනාවෙන් එහා කියන්නේ දේශනාව අවහස්සන් වුණාම නෙමෙයි. මේ කතා කරනවා කියන සීමාවට එහා ඔබගේ ප්‍රඥාව ගමන් කළ යුතුයි. අපි වචනය තුළින් යමක් ගොඩනගන්න උත්සාහ කරනවා, ඒ ගොඩනැගෙන දෙයට වැඩි දෙයක් ඔබ දකින්න ඕනේ. හුදෙක් ඔබේ සංකල්ප මත භාවනා කිරීමෙන් හෝ ඔබට ආවේනික වූ ක්‍රමවේදයකට දේශනාවක් සංකල්පගත කිරීමෙන් හෝ ධර්මය අත්විඳින්න, සත්‍ය අත්විඳින්න, ස්වභාවිකත්වය අත්විඳින්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ ස්වභාවිකවයි පවතින්නේ, නිශ්චලවයි පවතින්නේ. අපි චලනය වෙන්නේ, අපි අස්වාභාවික වී සිටින්නේ. අපේ චලනයේ සංසිඳන මොහොතේ, අපි ස්වභාවික වෙන මොහොතේ, චංචල නොවන මොහොතේ අර ධර්මයේ අප තුල පිහිටනවා. ධර්මයේ කියන්නේ කාරණයක් නෙමෙයි, සිද්ධාන්තයක් නෙමෙයි, වර්ණයක් ඇති දෙයක් නෙමෙයි, හැඩයක් ඇති දෙයක් නොවේ, දිශාවක පවතින දෙයක් නොවේ, ඝනයක්, ප්‍රභේදයක්, ස්වභාවයක්, ස්වરૂපයක්, ලක්ෂණයක් නොමැත. ධර්මයේ සහනයෙහි, සැහැල්ලුවෙහි ලක්ෂණයක් නැත. සැහැල්ලුව හඳුනාගත හැක්කේ ආයාසයෙන් තොරවයි. සැහැල්ලුව හඳුනාගත හැක්කේ ආයාසයෙන් තොරවයි. එහෙත් ඔබ බලන්න ඔබේ මනස දෙස. ඔබ මේ නිර්වාණය නැමැති, ධර්මය නැමැති සැහැල්ලුව සොයා යන්නේ ආයාසයෙන්. මේ දේශනා තුල තියෙන්නේ ඔබට ස්වාමීන් වහන්සේ කියන විදියට අර අන්ධයෙකුට ඔතන බලක් මෙහෙන් අඩිය තියන්න, මෙහෙන් අඩිය තියන්න, මෙහෙන් අඩිය තියන්න කිව්වහම අන්ධයෙක් එනවනේ අඩියෙන් අඩිය තියන. ඒ විදියට එන්න නෙමෙයි ඔබට තියෙන්නේ. ඔබට ආවේනික වූ ක්‍රමවේදයක සොයායන මේ දේශනා කරුණු තමගේ ප්‍රඥාවට උපකාර කරගන්න. ඥාන දර්ශනයකුයි ඇති වෙන්න ඕන, ක්‍රියාපද්ධතියක් නොවේ. දැකීම තුල, දැකීම පහළ වීම තුල එයා ඒකාන්තයෙන් යා යුතු හා නොයා යුතු මඟ තීරණය කරනවා. දැන් රථයක ගමන් කරනකොට දැකීම පහළ වීම තුල නේද ඔබ වංගුවෙන් හැරෙන්නේ? දැකීම පහළ වීම තුල නේද අපි වලක් දැක්කහම මෙතන හෙමින් ගමන් කරන්නේ? දැකීම පහළ වීම තුල නේද අපි අනතුරකින් අයින් වෙන්නේ? දැකීම පහළ වෙන්න ඕන. එහෙම නැතිව කියන කිරේ විදියට ගමන් කරනවා නෙමෙයි. ඕනෑම කෙනෙක් වැරදි වැරදි තමයි යමක් ඉගෙන ගන්නෙ. ඒක ස්වභාවිකයි. ඒක අඩුවක් නෙමෙයි. ඒත් වැරදීම් දිගටම පවත්වා ගත යුතු නෑ, නිවැරදි කරගත යුතුයි. මනස පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. දැන් බලන්න, ඉර උදාවීම, බැසයාම පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සඳ උදාවීම් බැස යාම පාලනය කරන්න බෑ. මහා පෘථුවිය ප්‍රවණය වීම පාලනය කරන්න බෑ. අපි වයසට යන එක පාලනය කරන්න බෑ. මේ සූපදිනෝ මැරෙන ස්වභාවය සත්වයෝ පාලනය කරන්න බෑ. හිතත් පාලනය කරන්න බෑ. දැන් මේ පාලනය කරනවා කියන්නේ ලෝකේ යමක් මගේ තීරණයට නතු කර ගැනීම. මා කැමති පරිදි පවත්වා ගැනීම. නමුත් ස්වභාවය ස්වභාවයක් ලෙස අත්හල කෙනාට කිසිදු දෙයක් පාලනය කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. පාලනය කරන්නට කිසිම දෙයක් නැති නිසා කිසිදු පීඩනයක් නැහැ. සියලු පාලනයන්ගෙන් නිදහස් වෙනවා. පීඩනයක් නැති නිසා ඇති වෙන සංවරය. ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරේ, මනේ සංවරය. සංවර කරන්න ගියොත් සංවර නොවෙන්න පුළුවන්. සංවර නොකර ඉන්න ඕනේ කියන අදහස නෙමෙයි. දැන් ධර්මයේ අදහස ඔබ තුල නිවැරදි ලෙස පහළ වුණා නම් ඔබ ධර්ම අවබෝධයට පත් වූ කෙනෙක්. ඔබ තුල මේ පහළ වන සංකල්ප තව තවත් අලුත් විය යුතුයි, නිවැරදි විය යුතුයි. සැහැල්ලුවට වඩා දෙයක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සැහැල්ලුව තුළ සැහැල්ලුවෙන් සිටින්න. සැහැල්ලුව තුළ සතුටෙන් සිටින්න. සැහැල්ලුවට එහා දෙයක් හොයන්න ඕනේ නැහැ. අප වටා පිරී තිබෙන්නේ සහනය, සතුට, සැහැල්ලුව. එහෙත් මහා වැවක ඉන්න මස්වෙක්, මාළුවෙක් කුඩ ලොකු පිපාසයක් ඇති වුණා. ඒ මාළුව හොයනවා වතුර ටිකක් බොන්න තැන. ඒ මේ අත වේගෙන් පීනගෙන යනවා. ඔහුට අමතකයි මම මේ ඉන්නේ වතුරේ කියලා. මාළුවෙකුට පිපාසයක් ඇති වෙලා වතුර ටිකක් හොයාගෙන ඒ මේ අත වේගෙන් පීනනවා. ඔහුට අමතකයි මම ඉන්නේ මේ වතුරේ කියලා. ඇත්තෙන්ම අපි ඉන්නේ සහනයේ. සහනය තුල ඉඳගෙන වතුර හොයනවා. එවිට තමයි පිපාසය තියෙන්නේ. මේ මොහොත සහනයයි තියෙන්නේ. නමුත් අපි මේ මොහොතට එන්නේ නැතුව අපි විතරම අනාගත සිද්ධාන්තයක් ඔස්සේ දුවගෙන යනවා. ධර්මයත් අනාගතෙන් හොයන්න යනවා. තමා සිටින්නේ ජලය බව තේරුම් ගන්න. එහෙමනම් මා ළඟ මේ පිපාසය තියෙන අනවබෝධය නිසා. මාළුවාට පිපාසය තිබුණේ අනවබෝධය නිසා. ඒ මේ අත පිහිනා ගියේ අනවබෝධය නිසා. තමා දෙසම බලන්න, තමා සිටින ස්වභාවය බලන්න, තමාගේ ස්වභාවිකත්වයේ දෙස බලන්න. තමා සිටින්නේ. යලේ එහෙමත් නැත්තම් පූර්ණත්වයේ තුලයි, නිවන තුලයි. අපි දහමේ අහනවා පද පරමයන්ද නිවන් දකින්න බෑ කියලා. ඒකේ අදහස කුමක්ද? එයා වචන ඔස්සේ පමණයි සිතන්නේ. එහෙමත් නැත්නම් වචන සීමාවක් තියෙනවනේ. වචනෙට දාගත්ත සංකල්ප සීමාවක් තියෙනවා. ඕනම කෙනෙක් ළඟ තියෙන වචනයක එයා හඳුනන පරාසය තියෙනවා. ඒ පරාසය ඔස්සේ පමණයි, ඒ සීමාව ඔස්සේ පමණයි එයා දකින්නේ. පද පරමයක් නොවේ කටයුතු කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ පදවලට එහායි, මේවායේ පරමාර්ථයක් සත්‍යයක් නැතය කියා තේරුම් අරගෙන පදවලට වඩා එහායින් දකින්න පුළුවන් නම්, ඒ ආයත තමයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා දේශනාවෙන් එහා දකින්න පුළුවන් ඥානයක් ඔබට තියෙන්න ඕන. වචන වලින් එහා දකින්න පුළුවන් ඥානයක් ඔබට තියෙන්න ඕන. ඒ නිසා දේශනාවෙන් ඈතයි පිටයි ධර්මයේ තිබෙන්නේ. දහම් පොතෙන් ඈතයි ධර්මයේ තිබෙන්නේ. ඒවා පරම කොට ගත්තොත් ඒවා දැනුමක් බවට පත් වෙලා තමා ළඟ රැඳෙනවා. දැනුමින් ඉවත් වන්නයි, ක්‍රියාවෙන් ඉවත් වන්නයි, ලෝකේ නිදහස් වන්නයි ධර්මයේ තියෙන්නේ. ඒවා කිසිම වචනයක් අල්ලගන්න නෙමෙයි. මේ කිසිදු වචනයක් අල්ලගන්න එපා. ලෝකයේ සමග හැම මොහොතකම ඇලීම හා ගැටීම. ඇලීමෙහි යම්මා තරමක වරදක් තිබේද, ඒ හා සමානවම ගැටීමේද වරදක් ඇත. ප්‍රියතාවයේ යම් තරමක වරදක් තිබේද, ඒ හා සමානවම පිළිකුලේද වරදක් ඇත. ප්‍රසාදයේ යම් වරදක් වේද, අප්‍රසාදයේද ඒ තරම්ම වරදක් ඇත. ලස්සන දේද යම් වරදක් ඇද්ද, ඒ හා සමානවම අවලස්සන දේ කෙරෙහිද වරදක් ඇත. හොඳයි කියන දේ තුල යම් වරදක් ඇද්ද, ඒ තරමටම ලාකයි කියන දේ තුලත් වරදක් ඇත. ඒ හා සමානවම මධ්‍යස්ථයි කියන දේ තුලත් වරදක් ඇත. මේ පිරිසට කියන්නේ විමුක්ති ගවේෂකයෝ. විමුක්තිය සොයා යන පිරිස, සත්‍ය ගවේෂකයෝ, සත්‍ය සොයා යන පිරිස, නිර්වාණ ගවේෂකයෝ, නිර්වාණය සොයා යන පිරිස, ධම්ම ගවේෂකයෝ, ධර්මය සොයා යන පිරිස. ඉදිරි ගමනක් නැතිව එක දැන මනස නතර වෙලා තියෙනවා නම්, ඒකට හේතුව තමයි තමන් ධර්මයේ පිළිබඳව යම් ආකල්පයක් ඇති කරගෙන ඒ ආකල්පය තමයි ධර්මය කියන්නේ කියලා හිතාගෙන ඉන්නේ. කෙනෙක් වටහා ගත්තොත් මේ ධර්මයේ අවබෝධය කියන්නේ හිතේ බිඳි බිඳි යන ස්වභාවය, මමෙක් නෑ කියලා හිතන එක තමයි. ඒක තමයි ධර්මය කියලා හිතුවොත් මොකද වෙන්නේ? එයා ඉස්සරහට යන්නේ ඒක හරි දැම්මන් ධර්මයේ දන්නෝ කියලා හිතනවා. එහෙම නැත්නම් තව කෙනෙක් හිතනවා මේ හිතේ මුකුවවත් නැතුව ශූන්‍යතාවය තමයි මේ ඇති කර ගන්න ඕන. දැන් ඒ ශූන්‍යතාවය තමයි මන් තුළ තියෙන්නේ. ඒක තමයි ධර්මය. ගමනක් නැහැ. කෙනෙක් හිතනවා මේ සිතේ සිතුවිලි ස්වභාවයක් ගලාගෙන යනවා. මේක මමෙක් නෑ. මම මේක කරන්න බලන්න ඕනේ. මේ හිතේ ඇති වෙන ස්වභාවයට ඉඩ දීලා මම ඉන්නව පාඩුවේ. ඉදිරි ගමනක් නෑ. ඔය එකක්වත් ධර්මය නෙමෙයි. ධර්මයේ වචනවල නැත, සංකල්පවල නැත, දෘෂ්ටිවල නැත. ඔබ වහන්සේ කියන දේ අපිට තේරෙන්නේ නෑ. ඒක හරි. මං කියන දේවල් තුල ධර්මයේ නැත. මම කියන දේවල් තේරුම් අරගන්න ගියාම ධර්මයේ තේරෙන්නේ නැත. මා කියන දේවල් තුලින් ඔබ ධර්මයේ දෙස බලන්න ඕන. මම උදාහරණයක් දෙන්නම්. දැන් මම මෙහිම ඇඟිල්ල දියු කරනවා. ඇදිරනේ දැන් මම මේ ඇඟිල්ල දියු කරලා තියෙනවා බුදු පිළිමේ දිශාවට. දැන් ඔබ ප්‍රමුඛයෙන්ම බලන්නේ ඉස්සල්ලාම මගේ ඇඟිල්ල දිහා. ඒක හරි. හැබැයි මගේ ඇඟිල්ල දිහා බලන්නද මම ඇඟිල්ල දිගු කරන්නේ? නෑනේ. මම දිගු කරන්නේ බුදු පිළිමේ දෙස බලන්න. වචනය කියන්නේ එහෙම එකක්. වචනේ දෙස බලන්න ෂණිකවම ඊළඟට වචනයෙන් පෙන්වන දේ දෙස බලන්න. කෙනෙක් මේ ඇඟිල්ලයි මේ වචනයයි කියලා ඒකයි තමන් දැකිය යුත්තේ කියලා හිතුවොත් එහෙම ඒක වැරදි. ඒකයි මේ බලන්න මේ දැන් මේ දේශනාව තුල නැත ධර්මය. මේ ඇඟිල්ල තුල නැත මා පෙන්වන දේ. මගේ අත තුල නැත මේ පෙන්නන්නේ. ඒ දිශාවෙ ගියා තියෙන්නේ. එයින් එපිට තියෙන ධර්මය. බුදු පිළිම වහන්සේගෙන් එපිට තියෙන්නේ. ඒ වගේ යම් දිශාවකට ඉලක්ක කරනවා අපි මේ දේශනාව. සමස්තය එකට කැටි කරලා එහි හරය මනාව රැගෙන ලබාගෙන මේ දේශ බලන්න. ඔබට ධර්මය දකින්න පුළුවන්. හැමදාම මේ දේශනාවකින් තමන්ගේ ඔළුව සුද්ධ කරගන්න. ඔබේ හිත සුද්ධ කරගන්න. සද්ධර්මයේ තියෙන විසුද්ධිය වෙනස. පිරිසිදු කර ගැනීම පිණිස අශෝක කුළුණෙහි තියෙන සංකේතයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. සිංහ මූණු හතරක් සහිත හතර දිසාව බලාගෙන ඉන්න සිංහ මූණු හතරක් තියෙනවා. සර්වඥතා ඥානය සංකේතවත් වෙන සංකේතයක්. හැම පැත්තක්ම පේන. හැම පැත්තක්ම පේන. වෙන වෙනම සිංහ නෙමෙයි මෙතන මේකට හා වුණු එක සිංහේ හැටියට මේ හතරම ගණන් ගණක් වෙන්නේ. සිංහය හතරක් හැටියට නෙමෙයි. එක සිංහේකට පේනවා හතර පැත්තම. සිංහ රාජයාණන් වහන්සේ කියන්නේ ඒකයි. අපිට ලංකාවේ ධර්මදීපේ කියලා කිව්වට ඒකේ ඉන්නේ කඩුවක් අරගත්ත සිංහේ. නමුත් ඒ අතින් බලනකොට ඉන්දියාව වාසනාවන්තයි. ඉන්දියාවේ ජාතික කොඩිය තියෙන්නේ ධර්ම චක්‍රය. අශෝක රජතුමාගේ ලාංඡනේ ධර්ම චක්‍රය තමයි ඉන්දියාවේ කොඩිය තියෙන්නේ. ලංකාවේ කොඩිය තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ රුධිරය රක්ත වර්ණය. ඒක උඩ ඉන්නේ කඩුවක් අරගත්ත සිංහෙක්. හැමදාම යුද්ධ. හැමදාම ප්‍රශ්න. ලේවිලක් මැද කඩුවේ ගත්ත සිංහෙක් ඉන්න කඩුවක් ගත්ත සිංහෙක් ඉන්න. ඉතින් අපේ රටේටත් කවදක හරි යුගයක ධර්ම චක්‍රය ඇති වුණොත් දහම පවතී. දැන් බලන්න මේ විදුලි පංකා දෙස. අපි විදුලිය මේ විදුලි පංකාවලට ලබා නොදුන්නු නිසා ඒ විදුලි පංකා නිසලව පවතිනවා. විදුලිය ලබා දුන්නු සැනෙන් ධන රින. එහෙම නැත්නම් මේ ද්විත්වය වයර් දෙකයිනේ ද්විත්වය දෙනවා ලබා දෙනවා. ලබා දුන්නු ශරීර මොකද වෙන්නේ? ද්විත්වයෙන් කැරකීම කියන එක පටන් ගන්නවා. අපේ මනසත් හරි නිසලයි අපි ලබා දෙනවා ද්විත්වය. ලබා දුන්නු ශරීරින් කැරගෙන පටන් ගන්නවා. මේ ද්විත්වයෙන් නිදහස් වීම තමයි අපි අතන ස්විච් ඔෆ් කරනවා කියන්නේ. ඒකයි ද්විත්වය නැති කරනවා. විදුලි පංකාව නිසල වෙනවා, සංසුන් වෙනවා. සංවරය කියන්නේ මේකට. දැන් මේ විදුලි පංකාව සංවරයි. දිත්වේ ලබා දුන්නා කැරගෙන අසංවරයි. ඔබත් දිත්වයට හසු වුණු යම මොහොතකම අසංවරයි. ද්විත්වයට අසු නොවුනා නම් අපි සංවරයි. දැන් අප විමුක්තිය සොයා ගියොත් ආගමිකයෙක් හැටියට අපිට කවදාවත් විමුක්තිය සොයා ගන්න බෑ. විමුක්තිය සොයාගෙන ගියොත් ජාතිකයෙක් හැටියට අපිට කවදාවත් මේ විමුක්තිය නිදහස සොයා ගන්න බෑ. රටක් හැටියට මනුෂ්‍යත්වයෙන් මේ රට ගොඩනගන්න මේ රටේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. වගේම මේ ලෝක විමුක්තිය සොයාගෙන යන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කොහොමද මේ පුජ්‍යලයක් නොවි ජාතිකේ කාගමිකේ වාර්ගිකේ නොවි සත්‍ය සොයාගන්නේ කියලා. දේශපාලකයෝ විසින් ජාති ආගම් ભેද දුරලන්න ඕන කියන අදහසින් ඒ වචනේ කී කියා වුන් කරන්නේ ආගමික ජාතික වාර්ගික ભેද හදන එක. ඒ කියන්නේ එක එක තැන් වලට කොටු කරනවා. වෙනම ආගමික ඉස්කෝල හදනවා, වෙනම ආගමික කණ්ඩායම් කොටස් හදනවා. ඒවාට එක එක පුජ්‍යල අවශ්‍යතාවයන් පරිදි ආගමික න්‍යායන් පරිදි නීතියත් අභිභවා හැසිරෙන්න දෙනවා. මේවයින් කරන්නේ ඔවුන් වෙනුවෙන් කියන්නේ අපි මේ ආගම් ભેද නැති කරන්න හදන්නේ කියලා. නමුත් කරන්නේ ආගම් ભેද වැඩි කරන එක. මිනිස්සු ආගම් වලට ඇදලා දාන තරමට ආගමක ભેද වැඩි. ජාතික අයිතිවාසිකම් දෙන තරමට මිනිස්සුන්ට ලෝකේ ඒ රටේකේ ප්‍රශ්න වැඩි. අටක මූලික පදනම මත ගොඩ නැගුණු අටෙහි පදනමක් තියෙනවා මිස ඒක ජාතික වාර්ගික ගෝත්‍රීය මතවාදවලට යන්න ඕනේ නෑ. නිසා හැමදේටම වඩා ඉස්සරහින් මනුෂ්‍යත්වය ගෙන එන්න ඕන කියන පදනමට එන්න ශක්තිය නෑ. ආගමිකයෝ දුර්වලයි, ආගමික පූජකයෝ දුර්වලයි, දේශපාලකයෝ දුර්වලයි, පාලකයෝ දුර්වලයි, නිලධාරී දුර්වලයි, රට දුර්වල වෙනවා. මේ හැම කෙනාම මේ දේශනාවල් අහලා උසස් චින්තනයකට පත් වෙනවනම් එවිට මේ ආගම් ජාති වර්ග ભેද නෙමේ මනුෂ්‍යත්වයේ තුලින් ලෝකේ දකින්නට එනවා. එතන ආගමක ජාතික වාර්ගික ભેද මොකවත් නැහැ. ඔක්කොම සමානයි නෙමේ. අසමාන තැන ඉන්නකම් අසමානයි, සමාන තැනට ආවහම සමානයි. ඒ සමාන අසමානකම් අභිභවා දකින්නට කෙනෙක් සමත් වුණොත් එයා අසම සමයි. තිබ්බි ධර්මයෙන් බිහි කරන්නේ අසම සම පුජ්‍යලේ. කිසිදු කෙනෙකුට සමාන හෝ අසමාන නොවේ, අසම සම. කියන්නේ කිසි කෙනෙකුට සමානත් නැහැ අසමානත්. ලොවට ගලපන්න බැරි පුජ්‍යලේ අසම සම පුජ්‍යලේ. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.